සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේහි මහාවග්ගේන බාහ්‍ය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් බාහ්‍ය කියන භික්ෂුන් වහන්සේට පැහැදිලි කරන්නේ සීලය සහ සම්මාදිට්ඨියේ වැදගත්කමත් ඒ මත පිළිතලා සතර සතිපට්ඨානය වඩන ආකාරයත් තමයි මෙහිදී දක්වලා තියෙන්නේ. එක්වරක බාහ්‍ය කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට වැඩම කරලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්සෙක ඉන්න ගමන් සඳහන් කරනවා, ස්වාමීනි මට වීරිය කරලා අප්‍රමාදීව නොබෝ කාලකින්ම ධර්මාබෝධය කරන්නට හේතු වන කිසියම් ධර්මදේශනාවක් තියෙනවා නම් අන්නේ ධර්මයේ මට කෙටියෙන් දේශනා කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු කියලා. බාහ්‍ය ඔබ මුලදීම කුසල ධර්මයන්හි පිරිසුදු භාවය ඇති කරගන්නට ඕන. මොකක්ද කුසල ධර්මයන්හි පිරිසුදු භාවය කියලා කියන්නේ? සීලං ච සුවිසුද්ධං දිට්ඨිං ච උජුකා කියලා සඳහන් කරනවා. සීලය පිරිසුදු වෙන්නට ඕන. දිට්ඨිය නැත්තම් දැක්ම සම්‍යක් දෘෂ්ටිය ඍජු කරගන්න ඕන කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා, සීලං නිස්සාය සීලය පටිච්චාය චත්තාරෝ සතිපට්ඨානේ භාවේයාසී කියලා. සීලය නිසා සීලේ පිහිටලා සතර සතිපට්ඨානේ වඩන්න කියලා දේශනා කළා. මොකක්ද මේ සතර සතිපට්ඨානේ කියලා කියන්නේ? කායේ කායනුපස්සී විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනයේ ලෝකේ අභිජ්ජහා දෝමනස්සං. කයෙහි කයානුව බලමින් සිහියෙන් ලෝකයේ පිළිබඳව දැඩි ආසාව හා ගැටුම දුරු කරලා සිහියෙන් වාසය කරන්න කියලා දේශනා කරනවා. ඒ වගේම වේදනාවන්හි වේදනානුව බලමින් සිතෙහි සිතානුව බලමින් ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් කෙලෙස් තවන වීරියෙන් සිහියෙන් නුවණින් ලෝකයට තියෙන ආසාව හා ගැටුම දුරු කරලා වාසය කරන්න කියලයි මෙහිදී සඳහන් කරන්නේ. මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් සීලේ වැදගත්කමත් සම්මාදිට්ඨියේ වැදගත්කමත් සඳහන් කරලා ඒ මත පිළිතලා සතර සතිපට්ඨානේ වැඩීම තමයි භාගතුන් වහන්සේ දේශනා කරන සංක්ෂිප්ත ධර්මයේ විදියට මෙහිදී දක්වන්නට පුළුවන්. මෙහිදී මූලිකම කාරණය තමයි සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ ඔස්සේ යෝනිසෝ මනසිකාරය මෙහෙවීම වශයෙන් මේ ලෝකයේහි ස්වභාවය දුකෙහි හට ගැනීම හා නිරෝධය නැත්තං ස්කන්ධ පංචකයෙහි හට ගැනීම හා නිරෝධය පිළිබඳව දැක්ම තමයි සම්මාදිට්ඨිය දිට්ඨි සම්පන්න කියන කරුණෙන් පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම යම් කිසි කෙනෙක් දකිනවා නම් සමුදය දකිනවා නම් ඒ හට ගැනීම නම් වූ සමුදය දකින කෙනා නැත කියන අන්තයට උච්ඡේද දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඒ වගේම හේතු ඇති කල්ලි හට ගන්නා වූ මේ ස්කන්ධ පංචකය හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දන්නවා නම් ඔහු ශාස්ත්‍රීය දෘෂ්ටියට නැත්තං ඇත කියන අන්තයට වැටෙන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුරවන දර්ශනය තමයි ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දන්න හෝති. මේ ඇති කල්ලේ මේ හට ගන්නවා, මේ නැති කල්ලේ මේ නැති වෙනවා කියන මේ පටිසම්පාද ආර්ය න්‍යාය මත පිහිටලයි අප සීලයට පත්වන්නට ඕන. මෙත සූත්‍රයේ නිසයි සඳහන් කළේ දිට්ඨිංච අනුපගම් සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. මෙන්න මේ දර්ශන සම්පත්තිය දැක්ම සම්මාදිට්ඨිය සහිතව තමයි සීලය නැත්තම් කායික වාචික සංවරය ඇති කරගන්නට ඕන. මුලදී අපි ධර්මශ්‍රවණය කිරීමෙන් කර්මය ගැන අවබෝධයෙන් පංචශීලයේ පිහිටන අතරේදී හේතුඵල ධම සම්බන්ධ වූ සම්මාදිට්ඨිය ලැබෙනකොට අප තවත් ඉදිරියට ගිහිල්ලා ආරියසංගික මාර්ගයේහි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලස්කන්ධය සම්පූර්ණ කරනවා. එයත් ගැඹුරටම ගියාට පස්සේ නැචකොද්දන් සමාචාරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදියුන් කියපු ආකාරයට නොනැති ඇදොස් කියන සුළු හෝ වරදක් කායික වාචික වශයෙන් නොකරින්නට අප හික්මෙනවා. එතනින් ආරම්භ වන සීලය සම්මාදිට්ඨිය මත පිහිටලා ගමන් කරන අතරේදී සම්මා සංකප්පය සම්පූර්ණ කිරීම වශයෙන් අත්‍යරියම පරිත්‍යාග සීලයේ ඔස්සේ මෛත්‍රිය වඩලා සීලය සම්පූර්ණ කරමින් අපේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියපු විදියට තවදුරටත් මේ ධර්මාර්ගය ඉදිරියට යාම වශයෙන් තමයි අපට සතිපට්ඨානය මුණ ගැහෙන්නේ. මේ සතර සතිපට්ඨාන අපි වඩන්නේ රූපාදී ස්කන්ධ පංචකේ පිරිසිදු දැනගන්න. කය පාදක කරගෙන රූපය හට ගැනීම හා නිරෝධය දකිනකොට මේ ශරීරයේ හේ ස්වභාවය ආහාරය නිසා හටගන්නා වූ මේ ශරීරය ආහාර නිරෝධයෙන් නිරෝධ වෙන බව නුවණින් දකිනවා. ඒක තමයි කායනුපස්සනා වැඩිමෙහි බලාපොරොත්තු වන්නේ. එෙහිදී අසුභය පිළිබඳව සුභ සංඥාව දුර වෙන අතර කබලින්කාර ආහාරය පිළිබඳව තියෙන ආශාව ක්‍රමෙන් දුර වෙලා යනවා. ඊළඟට ඔහු වේදනාසු වේදනෝපස්සේ විහෙරති කියපු විදියට වේදනාවන්හි වේදනානුව බලමින් වාසය කිරීමේ ප්‍රතිඵල විදියට ස්පර්ශය නිසා වේදනා හටගන්නා බවත් ස්පර්ශ නිරෝධයෙන් සැප දුක් උපේක්ෂා ආදී මේ වේදනා දුර වෙන ආකාරය ගැන වේදනා පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. අන්නේ තුලින් ඔහු වේදනාවට තියෙන ඇල්මහා ගැටුම දුරු කරගෙන ජීවිතාවබෝධය කරා යනවා. මෙහෙම ධර්ම මාර්ග ඉදිරියට යනකොට චitte චිත්තානුපස්සේ විහෙරති කියපු විදියට සිතෙහි සිතානුව බලමින් සතිමත්ව කෙලස් තවන වීරයෙන් ලෝභය හා ද්වේෂය දුරු කරමින් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිඵල විදියට වර්තමානයේ සිත පවත්නා ස්වභාවය ගැන අවබෝධයක් ඇති වෙනවා. රාග දෝෂ මෝහ අලෝභා දෝෂ මෝහ ආදී වශයෙන් සිතේ ස්වභාවය තේරුම් ගන්නවත් එක්කම ඔහුගේ අකුසල චේතනා ක්‍රමයෙන් දුරු වෙමින් ඒ වගේම සිතේ හට ගැනීම හා නිරෝධය නාම රූප නිසා හට ගන්නා වූ සිත නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙන බව දකිනවා. අනතුරුව ඔහු ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති කියපු විදියට සිතවිලි පිළිබඳ අවබෝධයෙන් නීවරණ පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ වගේම ආයතන පිළිබඳව බොජ්ජංග ආදී මේ ධර්මතා රූපාදී ස්කන්ධ පංචකය මේ කරුණ ගැන ඔහු යථාබෝධයෙන් මේ කුසල අකුසල වූ ධර්මතාවයන් හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව ක්‍රමානුකූලව ඔහු ප්‍රත්‍යක්ෂ කරනවා. ධම්මානුපස්සනා වැඩීමේ ප්‍රතිඵල වශයෙන් මනෝවිඥාණය ප්‍රකට කරගන්නටත් විශේෂයෙන් මනෝ සංචේතන ආහාරය අවබෝධ කරගන්නටත් අනාත්ම දේ පිළිබඳව තියෙන ආත්ම සංඥාව දුරු කර ගැනීමට තත්තාව සැලසෙනවා. කායනුපස්සනා වැඩීමේ ප්‍රතිඵල විදියට රූපස්කන්ධය ප්‍රකට කරගන්නටත් වේදනුපස්සනා වැඩීමේ ප්‍රතිඵල විදියට වේදනායිස්කන්ධය පිරිසිදු දැනගන්නටත් චිත්තානුපස්සනා වැඩීමෙන් විඥානස්කන්ධය ප්‍රකට කරගන්නටත් ධම්මානුපස්සනා වැඩීමෙන් සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක පිරිසිදු දැනගන්නට අවස්ථාව සැලසෙනවා. මෙන්න මේ ස්කන්ධ පංචකය පිරිසිදු දැනගෙන අසුබේ සුභාදී විපල්ලාසයන් දුරු කරගෙන කබලින් කාරාහාරය පස් ආහාරය විඥානාහාරය මනෝ සංචේතන ආහාරය ප්‍රකට කිරීම සඳහායි අප මේ සතර සතිපට්ඨානය වඩන්නේ. ඉතින් මෙහි ප්‍රතිඵල විදියට එකාතකින් අපි වර්තමානයේ ඉඳගෙන මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර ගැන අවබෝධයක් ලබා ගන්න අතරේදී අනිත් අතින් එහි සමුදේවය බලමින් විදර්ශනා වැඩීම වශයෙන් සතිපට්ඨාන භාවනා පුහුණු කරමින් ලෝකයට තියෙන ඇල්ම නාම රූප පිළිබඳව තියෙන අනවබෝධය දුරු කළා එහි හට ගැනීම නිරෝධය දකිමින් එක අතකින් බාහිර රූපේ නිදහස් වෙන අතර අනිත් අතින් නාමයන් තිනුත් නිදහස් වෙලා මේ රූපාදී ස්කන්ධ පංචකය සහිත බාර නික්ෂේපණය කරන්නට අපට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා මේ බාහ්‍ය සූත්‍රය පාදක කරගෙන දර්ශනය ඍජු කරගෙන සීලය පිරිසුදු කරගනිමින් සතර සතිපට්ඨානය වඩමින් සසර දුකේ නිදහස් වීමට අපි උත්සාහ කරමු. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් අප හැම දිනාටම ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.